සදහවත් වාසාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති පඤ්ඤාවුද්ධේ සූත්‍රය. මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ ප්‍රඥාව දියුණු කිරීමට හේතු වන කරුණු හතරක් පිළිබඳව. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤාවුද්ධියා සංවත්තಂತಿ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කරුණු හතරක් ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වෙනවායි කියලා. කතමේ චත්තාරෝ, මොනවද මේ හතර? සත්පුරුෂ සංසේවෝ, සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. සද්ධම්ම සවනම්, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. යෝනිසෝ මනසිකාරෝ, යෝනිසෝ මනසිකාරය නූනින් මෙනෙහි කිරීම. එවැගේම ධම්මානුධම්ම පටිපත්ති, ධර්මයට අනුව වාසය කිරීම. සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්ය ශ්‍රණික මාර්ගයට අනුගතව වාසය කිරීම කියන මේ කරුණු හතර තමයි ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කරුණු විදියට දක්වන්නේ. පින්නතුනි, බුදුදහම තුළ ප්‍රඥාවට මූලික ස්ථානයක් හිමි වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, කිසියම් දුකක් එළඹෙනවා නම්, කනගාටුවක්, සංවේගයක්, චිත්ත පීඩාවක් කෙනෙකුගේ ජීවිතේ දෙනවා නම්, ඒ එන්නේ ප්‍රඥාව නැති කෙනා වෙතයි, දුෂ්ප්‍රඥ කෙනා වෙතයි මේ දුක එන්නේ. ප්‍රඥාව තියෙන, සිහියෙන් නුවණින් වාසය කරන කෙනා වෙත දුකක් පැමිණෙන්නේ නැහැ කියලා. අන්න ඒ නිසා භාගතුන් වහන්සේ නිතර අවධාරණය කළ තියෙනවා ප්‍රඥාව ලබා ගැනීමේ තියෙන වැදගත්කම. පඤ්ඤා කියන වචනෙට සමාන පද ගණනාවක් දහම තුල අපට දැක ගන්න පුළුවන්. චක්ඛුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝකෝ උදපාදී වශයෙන් ධම්මචක්ක සූත්‍ර දේශනාවේ දැක්වෙන මේ වචන වලින් සඳහන් වන්නේ ප්‍රඥාව පිළිබඳවමයි. ඒ අතර ධම්මවිචේ සම්බොජ්ජංග, දිට්ඨිපත්ත, දර්ශන සම්පatti, පඤ්ඤා සම්පදා මේ වගේ වචන වලින් දහම තුල ප්‍රඥාව විස්තර කරනවා. පින්නතුනි, බුදුදහම තුල ප්‍රඥාවේ විවිධ ප්‍රභේද අපට දක්වන්නට පුළුවන්. සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා විදියට මේ ප්‍රඥාව ආකාර කීපකින් ලබන්නත් පුළුවන්. සම්මාදිට්ඨි සූත්‍රයේ දැක්වෙන විදියට ප්‍රඥාවෙහිදී විස්තර කළ තියෙන්නේ සම්මාදිට්ඨිය විදියට. ඒ මූලික අවස්ථාව තමයි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියපු විදියට කම්මසකතා සම්මාදිට්ඨිය පාදක කරගෙන තියෙන පුණ්‍ය කර්ම පිළිබඳව කිරීම සම්බන්ධ වූ තියෙන නුවණ. දෙවැනි කාරණය තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු විදියට ආර්ය වූ, අනස්ර වූ, ලෝකෝත්තර වූ සම්මාදිට්ඨිය ප්‍රඥාව කියන එක. මෙන්න මේ අංශ දෙකෙන්ම ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කරුණු හතරක් තමයි පඤ්ඤාබුද්ධේ සූත්‍රයේදී දැක්වෙන්නේ. සත්පුරුෂ ශාස්ත්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධර්මානුධර්ම පටිපදාවත් කියන කාරණා හතර. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වැදගත්කම නිතර දහම තුළ විස්තර කරනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්‍යාණ සම්පවංකතා කියලා කොටස් තුනකට බෙදනවා. සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන. ඒක බොහෝ විට ලැබෙන්නේ එක අතකින් සසර කලාව පින කනිසංශයක් විදියට, අනෙත් අතින් මේ ජීවිතයේ අපේ තියෙන ගුණ නෝන නිසා අපට කලණ මිතුරන් මුණ ගැහෙනවා. අන්නේ කලණ මිතුරන් සත්පුරුෂයන් මුණ ගැහුණාම කල්‍යාණ සහායතා කියපු විදියට ඒ අය හිත මිතුරු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. කල්‍යාණ සම්පවන්තතා කියපු විදියට ඒ අගෙන් ප්‍රකාශ වන උතුම් දහම, සත්පුරුෂ දහම, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අප අනතිමානී වෙන්නටත් ඕන. මෙන්න මේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමත්, ධර්ම සාකච්ඡා කිරීමත් කියන කරුණු දෙක අපට ලැබෙනවා. එනිසා සද්ධර්ම ශ්‍රවණයත් විද්‍යාව හෙවත් ප්‍රඥාව දිනු කිරීමට හේතු වන කාරණයක් විදිහට දක්වනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි පින්නතුනි මේ දහම් මඟ අපට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කර පමණටයි ඔවුන්ට අනතිමානීව සමීපුණු පමණටයි මේ දහම අපේ ජීවිතය තුළට ලැබෙන්නේ. අන්නේ දහමෙහි මුල් පියවර තමයි සුතමය පඤ්ඤා විදියට දහම අහන්න ලැබෙන අවස්ථාව. සෘතවත් භාවයේ යෝනිසෝ මනසිකාරෝ කියපු විදියට තුන්වෙනි කාරණේදී ඒ අහපු දහම චින්තාමය පඤ්ඤා වශයෙන් හෝ භාවනාමය පඤ්ඤා වශයෙන් සිතන වෙලාව, නෝනින් මෙනෙහි කරන වෙලාව. හතරවෙනි කාරණේ විදියට දක්වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මෙහිදී වැදගත් වන්නේ තමා නිවැරදි දහමක් අසා දැනගත්තා ඒ ආපු දහමට අනුව තමන්ගේ ජීවිතය සකසා ගැනීම. ධර්මයේ විවිධාකාරයෙන් දහම් පුහුණුව දක්වනවා. එක තැනක සතිපට්ඨාන විදියට දක්වනවා. තවත් තැනක සතර සතිපට්ඨාන විදියට දක්වනවා. තවත් තැනක ත්‍රිවිධ ශික්ෂාව විදියට, සීල සමාධි ප්‍රඥා විදියට. ඇතැම් තැනක සතර සම්‍යක් ප්‍රධාන වීරිය විදියට, සතර ඍද්ධිපාද විදියට දක්වලා තියෙනවා. ඇතැම් තැනක පංච ඉන්ද්‍රිය පංච බල විදියට දක්වනවා. තවත් තැනක ආයතන හයේ තියෙන කුසලතාවය දක්වනවා. තවත් තැනක සත්බොජ්ජංග විදියට. ඇතැම් තැනක ආරස්නංගික මාර්ගයේ විදියට. තවත් තැනක සමත විදර්ශනා වශයෙන් දක්වලා තියෙනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා විදියටත් මේක විස්තර කරනවා. ඒ ශ්‍රාවකයන් සසර දිනු කළා වූ බුද්ධි මට්ටම අනුව ප්‍රඥාවාදී ඉන්ද්‍රිය ධර්මයට අනුව භාගවතුන් වහන්සේ මේ අනුශාසනා කළා තියෙනවා. ඒ කුමන කරුණක් දේශනා කළත් අවසාන වශයෙන් ඉහෙළම ප්‍රතිපදා විදියට හැම තැනම තියෙන කරුණයකට එකතු කරවතින් සාරාංශගත කළොතින් අපට සම්මා සතිය නැත්තම් සතිමත් බව විදියට දක්වන්නට පුළුවන්. මේක තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව. එතකොට කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කළාම අපට අපයායුතු ගමන් මඟ, දුගේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් ලැබෙනවා. අසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිත වෙන විපාක මට්ටමේ අවස්ථාවේදී වර්ණ රූප ශබ්ද රූප ආදී ලැබිලා ඒ එතනම නිරුද්ධ වෙන ආකාරයත්, ඒ නිරුද්ධ වෙච්ච බව නොදැන ස්පර්ශ සමුදයන්තේ හිටියොතින් අවිද්‍යා පාදකව අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී මේ පටිච්චසමුප්පාද චක්‍රය තුල ගෙහෙල්ලා ජාති පත්‍ය ජරා මරණං කියපෝ මේ දුක හට ගන්න ආකාරයත්, ඇසට රූපයක් දැකලා තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥානය බව දැකලා ඒ මනෝ විඥානයත් ඒ මොහොතේ නිරුද්ධ වෙන බවත්, ඒ මනෝ විඥානයේ පාදකෝ රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙලා කියන බව නුවණින් දැකීම තුළින් නාම රූප දෙකේම නිදහස් වීම වශයෙන් අවිද්‍යාව සපුරා දුරු කර ගන්නට අවස්ථාව ලැබෙනවා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කිය පිළියෙට පටිසම්භාව චක්‍රයෙන් නිදහස් වීම නම් වූ දුක් නිරෝධ වෙත පියනගන්නට පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනය ඇතුව සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ආරහස්නගේ මාර්ගයේ පිළිපැදීම වශයෙන් විශේෂයෙන්ම සතිපට්ඨානයේ දිනු කිරීම වශයෙන් තමයි දුකේ නිදහස් වන්නට අපට පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාව දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ එක අතකින් සුතමේ පඤ්ඤාවෙන් මේ දුකේ හට ගැනීම හා නිරෝධය දැකලා ඒ දැකපු දේ නිතර චින්තනය කරමින් සමත භාවනාවත් විදර්ශනාවත් දිනු කිරීම වශයෙන් තමයි ප්‍රඥාව දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒදී අවසාන පුහුණුව කියන්නේ විදර්ශනා භාවනාව. අසාදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු, රූප වේදනාදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු මේ හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මෙනෙහි කිරීමෙන් තමයි භාවනා පුහුණුව විදියට ඉහළින්ම අපට ප්‍රඥාව සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ පඤ්ඤා උද්දී සූත්‍රය ඇතුළත් සත්පුරුෂ සංසේවණෙන් ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් සමති දර්ශනා පුහුණු කිරීම වශයෙන් අපේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගෙන දුකෙහි නිදහස් වීම සඳහා අදිස්ථාන කරගනිමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.